බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි සත්‍යං තේ බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යං තේ ධම්මං සරණං ගච්ඡාමි සත්‍යං තේ සංඝං සරණං ගච්ඡාමි මහානාචිකාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අමින්නාදානං වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරං වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදං වේරමණී සික්ඛාපදං සමාදියාමි සොයාමේරය මජ්ජපමාදත්තානං වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉස්සරණේන සම්දෙන් පංචසේනං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත සමන්තා වාචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොග්ගලං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චින්තෝද විද්දං පුරිසං සැකෙන්තං චින්තෝ සුචින්නෝ සුඛමාගාති චින්තෝ හදේ සාදු සරං රපානං සතං ජීවින් ජීවිත මාහුතං සතින්දේත විද්දං පුරිසං සැත්තං ධම්මෝ සුචින්නෝ සුඛමාපහාති සත්‍යං හවේ සාදු කරං රතානං අඤ්ඤායේවින් ජීවිත මාහුතස්සන්ති විහාර වාසී ගරුතුමනි නායක මහින්දානන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ නමතරයි සදහවත් වාසනාවන්ත කිරුණි අද දින කිරිත් කඩින් සිදු කරන ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ මෙයක් කාලයක් තිස්සේ බණහන පිළිඳුන් ඒක බණ ඇති යුතු ආකාරය අපි අම්පින් කිවිසුනේ ධර්ම දේශනාව මාතෘකාවට අදාළව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. අද දින මේ ධර්ම දේශනාවෙන් පින්කම් සිදු කිරීමෙන් එදිරිත් සිංහ මහත්මයාගේ මහත්මිය බලාපොරොත්තු වෙනවා. දෙවරි දුරවැදීනි එදිරිත් සිංහ සමදීනියට උපන් දිනයට දෙත් ආරාධනා කිරීමට. එනිසා මේ හතරේ උපන් දිනයේ සමරන පුරා දිනයක ත්‍රිවිධ රත්න ආශිර්වාදයේ නිරොග් නිරෝගී සුව සුභානාමිතය ආරාධනා කරමින් අප ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. සිංහසේන බුදුරජාණන් වහන්සේ අනුස්සරිය සූත්‍රයේදී වටිනාම කරුණු ලෝකේ තියෙන කරුණු වලින් වටිනාම කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් කරා දේශනා කළා. අපේ සැදැහවත් බුද්ධිමත් සිංහසුන්ගේ ලක්ෂණයක් තමයි හැමදේම කරන්නේ නැහැ, කරන්නේ වැදගත් වටිනා දේ. විශේෂයෙන් බෞද්ධයන් කීට අපේ ජීවිතවල වටිනාම දේ තමයි කාලය. දැන් අපි සමහර කාලවලදී අපි විවහාර කරන කාලය අරන් සමානයි කියලා. එන්නේ බොහෝ කලකට කලින් තමයි එහෙම කිව්වේ. දැන් එහෙම කියන්නේ ප්‍රාණ මිල කරන්න පුළුවන්. නමුත් කාලය මිල කරන්න බෑ. ඒ නිසා කාලය අරන් සමානයි කියලා දැන් කියන්නේ නෑ. කාලය අරන් වලට වඩා වටිනා දෙයක්. ඒ නිසා තේන්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළ අපට අපේ ජීවිතෙන් කරන්න ඕන වටිනාම දේ මොනවද කියලා. ඒදි උන්වහන්සේ වරක සඳහන් කරනවා සවනානුත්තරිය කියලා කාරණයක්. සවනානුත්තරිය කියලා කියන්නේ අහන දේවල් වලින් උතුම්ම දේ මොනවද කියලා. අපි උපතේ පටන් මේ මොහොත දක්වා අපේ දේශවන් වලින් අපි නොයෙක් දේවල් අසල තියෙනවා. දේනතුනේ අසන දේවල් අහපු දේවල් වලින් වටිනාම දේ තමයි ශබ්ද නියත්‍රවණය කිරීම. ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ඒ වටිනා ආකාරවත් ධර්මයේ ශ්‍රවණය කිරීම තමයි අපේ දෙස්වන් වලින් අත ලබන වටිනාම ප්‍රතිඵලය ප්‍රතිලාභය. අනේ සවනානුත්තරයේ කියන ප්‍රතිලාභය මෙයන් ලබන අය. ඒ නිසා ඔබ හැම දෙනෙක්ම භාග්‍ය සම්පන්නයි. ඔබ හැම දිනෙකම ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න හැකේද අපට සඳහන් කරන්න පුළුවන්. පින් දිනාද ධර්ම දේශනාව සඳහා අප මාතෘකාව තෝරා ගත්තේ සංයුත්ත නිකායේ යක්ෂ සංයුත්තේ කියන ආදවක සූත්‍රයෙන් ගාථා ධර්ම දෙකක්. මේ කතා ප්‍රවෘත්තියේ නම් බොහෝ දෙනෙක් දන්නවා. වරක් බුදුරජාණන් වහන්සේ ආලප යක්ෂයාගේ මහණේට වැඩම කරපු අවස්ථාවේදී මේ ආලප යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි වුණාකින් බුදුහාමුදුරන් දැඩි පීඩාවට ලක් කරනවා කියන හැඟීමෙන් තමයි ප්‍රශ්න ඇහුවේ. අන්න ඒ ආපු ප්‍රශ්නවලින් ප්‍රශ්න හතරක් සහ ඒ ප්‍රශ්න හතරට දීපු උත්තර හතර සඳහන් වන මුල් ගාථා දෙකයි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ ආලප යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කිංසෝද මිත්තං පුරිසත්ත සෙට්ටං. කුරුචේකට මනුෂ්‍යයෙකුට මේ ලෝකේ වටිනාම සම්පත මොකක්ද කියලා, ධනය මොකක්ද කියලා. ඊළඟට අහනවා, කිංසෝ සුචින්නෝ සුතම් ආවාති. කුමක් නම් නැති ප්‍රගුණ කිරීමෙන් සැප ගෙනවිත් වෙනවාද කියන කාරණය. තුන්වෙනි කාරණය, කිංසෝ හවේ සාරු තරං රසානං. රත්නයන් අතරින් වටිනාම වැදගත්ම රත්නය, උතුම්ම රත්නය මොකක්ද කියලා. අතන් ජීවෙන් ජීවිත මාර්ථෙට්ටාන්. කෙසේ ජීවත් වන ජීවිතයද වඩාත්ම සාරවත් වටිනා ජීවිතය වන්නේ කියලා. මේක තමයි ආලෝකයක් යන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේට පිළිතුරු වශයෙන් දේශනා කරනවා, සද්ධේද විත්තං පුරිසත්ත සෙට්ටාන්. මේ ලෝකයාට මේ ලෝකයේ පුරුෂයෙකුට තියෙන වටිනාම සම්පත, වටිනාම ධනය තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. ශ්‍රද්ධාම නිමති ධනය. ධම්මෝ සුචින්නෝ සුඛමාවහති. ධර්මයේ ප්‍රබල කිරීමෙන් තමයි සැපගෙන දෙන්නේ කියලා. සත්‍යං හවේ සාදු තරංගසානං. සත්‍ය තමයි රත්යන් අතුරින් වටිනාම රත්යය. පඤ්ඤා ජීවින් ජීවිත මාර්ගයක්. ප්‍රඥාවෙන් ගතකරන ජීවිතය තමයි වචනාම ජීවිතය කියලා. මේක තමයි මේ ලාහා දෙකේ සරලතම. පරමයෙන් පින්නතුනි ධනෙ කියන්නේ සම්පත වස්තුව කියන්නේ මොකද්ද කියන එක බුදුහාමුදුර සඳහන් කරනවා. මේ පින්නතුන් ධර්ම ධනෙ කියන්නේ මොකක්ද කියලා. ධනෙ කියන්නේ අපේ සතුට ලබා ගැනීම සඳහා අප ඉතිරි කරන දේවල්. අපි හරියම්ම කරන දේවල්. මේ පින්නතුන් දී හැටියට ධනෙ හැටියට දැන් මේක අධ්‍යාපනය ලබනවා. ඒ වගේම ධන ගහන ආදී ඉතිරි කරනවා. අරියම්බ කරනවා මිලමුදල් සංපත් කරනවා ඒ වගේම ජීවිත රාජ්‍ය මිල දී ගන්නවා ඒ වගේම දූදරුවන් ඇතුළේ කරනවා මේව තමයි බොහෝ දෙනාට තියෙන සම්පත් බොහෝ දෙනාට තියෙන ධනය මේ ධනයන්ගේ ජීවිතවලින් රැස්කරන්නේ පිළිතුරු සතුට බලාපොරොත්තු වෙයි නමුත් සතුට බලාපොරොත්තුෙන් අපි මේ රැස්කරන දේවල් දෙත්න් මොනින් බලන්නට තියෙන තුමි තියන කරුණක් තමයි අපි සතුට සඳහා අපි අනාගතයේ සුභසිද්ධිය සඳහා මේ රැස් කරන දේවල් කොහොමද කියන්නේ යම් සතුටක් අපට ලැබෙනවා ලැබුණා කියන තුනෙන් විතර ඒ සතුට ලැබීම සඳහාම කරන දේවල් වලින් අපට වැඩිපුර ඇතිවන්නේ දුක උදාහරණයක් විදිහට ගත්තොත් අපි යෝජනාවන් ලැබීමේ සතුට බලාපොරොත්තු වෙනවා නමුත් ඒ සතුට බලාපොරොත්තු වීම සඳහා අප ඇත්තටම කරන දරුවන් වලින්ම අපට බොහෝ සේ වේදනාකාරියක් ලැබීමට මුහුණ පාන වෙනවා. අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි. ඒ නිසා ඒ ධර්මයන් අතුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වටිනාම ධර්මය ශ්‍රද්ධාව කියලා. අර බාහිර භෞතික ධනය ලැබීමෙනොත් අපට යම්කිසි සුවයක් ලැබෙනවා. නමුත් ඒ සුවේ ඒකාන්ත සුවේ ලක්ෂණය තමයි අල්ප ආස්වාදයි බහු ආදීනයි. එස්කන්නාකාරී ඉන්ද්‍රිය වලින් අපි යම ආසාවෙන් ග්‍රහණය කරගත්තනම් අපිට විදෙන් අපි ආසාවෙන් ගත්තා කියලා. නමුත් වෙනත විස්තරයක් ලෙස අපි ගත්තේ ආසාවෙන් යම ගත්තනම් ගත්තේ අපි දුක් වලට ඉන්නේ ගත්තේ. මේ පිටුන් දැක ඇති කියන්නේ ප්‍රදේශවල නැත්නම් නගරවලක ලාම්පුවක් ආලෝකයක් දාලා තියෙනකොට ඒ ලාම්පුවට පුඩා සතු වෙනවා. මෙරු වගේ සතු වෙනවා. ඒ වගේ පුඩා ක්‍රමී නැනවා. ක්‍රමී නැගෙන මේ ලාම්පුවට පණිනවා. මේ ගින්නට පණිනවා. මේ සතු වෙවිල ගින්නට පණින්නේ නැහැ. ටික දිහානි කරගන්නද? සිය දිහානි කරගන්න වෙන්නේ සතු වෙන්නේ. මේ සතු වෙන්නේ අර ආලෝකයේ සතුට ආස්වාදයක් තියෙනවා කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙන සත්‍යයන් පිළිබඳ දුනේ අරකට පණිනවා කැඳලා ටිකක් හරි පණ පිළිනවා නැවත ආයවතාවක් පණිනවා. මැරෙන කර්ම කරන්නේ අර ජීවිතේට පණිනේ. මෙන්න මේ වගේ තමයි දෙන්න තුනේ අස්සන්නාදී ඉන්ද්‍රිය පිනවීම සඳහා අපේ ගතන ජීවිතය. ඇතෙන් අපි යම්කිසි රූපයක් ආස්වාදයෙන් ගත්තනම් අනේ යම්කිසි සංජයක් අපි ආස්වාදයෙන් ගත්තනම් අර ලාභ දෙලට පහන් දෙලට පණින පණ ගැටියා ආස්වාදයක් බලාපොරොත්තු වෙන දෙන්න ලාහුණා වගේ අපේ සැපද කියලා ගත්තම දුකයි ගත්තේ. එනිසා පිනතුනි සැබෑලෙසම නියම සම්පත වන්නේ නියම ධනිය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන ප්‍රසාදය. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිබඳව ඇතිවන ප්‍රසාදය. ඒ ධර්මමඟෝස්සේ පිළිවෙත් හර සපුරා ගත්තෝ ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ඇතිවන ප්‍රසාදය. බුද්ධදම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නය කෙරෙහි අපේ තේ ප්‍රසාදයක් ඇති වුණා නම් ඒ ප්‍රසාදයේ ධනයක් කියලා දේශනා කළේ නෑනේ. අපේ ධනය ලැබීමේ සතුටක් බලාපොරොත්තු වුණා නම් ඒ වගේ සතුටක් ඊට වඩා 10000 ගුණයකින් වැඩි සතුටක් මානසික තෘප්තියක් ලැබෙනවා බුදුහාමුදුරුවෝ සිහිපත් කරනකොට. ඒ වගේම ආර්ය වහන්සේලාගේ ගුණ සිහිපත් කරනකොට. බොහෝ දෙනාට පින්නතුනි මතක් කරනකොට සුද්ධලයා මතක් වෙන්නේ සාමාන්‍ය දිනකදී අපි අතුරු කරන ලෝභ ආදී කැලේ වලින් වරිත පුද්ගලයන්ගේ චරිත තමයි අපිට සිහිපත් වන්නේ. නම බුදුරජාණන් වහන්සේගේ චරිතය නැග සිහිපත් කරනකොට අපිට කිසි විදිහකට දෙමදෝ අප්‍රසාදයක් ඇතිවන්නේ නැහැ. ඕනෑම අවස්ථාවක බුදුහාමුදුරන්ගේ චරිතය ගැන සිහිපත් කරනකොට අපේ හිතේ ලෝක ප්‍රසාදයක් ඇතිවන්නේ. ඒ වගේම සරුවිහාමුදුරෝ, මුගලන්හාමුදුරෝ, මහා කාශ්‍යපහාමුදුරෝ, ආනන්ද හාමුදුරුවෝ සීවලි හාමුදුරුව වගේ ආර්ය මහන්සියලා මහරහතන් වහන්සේලාගේ චරිත නිතරම හිතනකොට අපේ ඉන්නේ බලවත් ප්‍රසාදයක් ඇතිවන්නේ. ඒ විතරක් නෙවෙයි විසාංකාව, බන්දුල මල්ලිකාව, විදිසාර රජතුමා, අනාථපිණ්ඩික සිටුමා වැනි මේ ආර්යකින් ශ්‍රාවකයන්ගේ චරිත අපේ නිතර හිතනකොට අපේ ශ්‍රද්ධාව දිනනවා. අපේ ඉන්නේ බලවත් ප්‍රසාදයක් ඇතිවන්නේ. ධර්ම මාර්ගය අනැහැගෙන ඉන්නදී අපි සීපත් කළ යුතු චරිත මේවා. අපේ දරුවන්ගේ උපන්දින වලට අපි තියෙන චරිත කතා මේවා. ආර්ය මහන්සියලාගේ චරිත කතා කියන පොත් තමයි අපේ දරුවන්ට අපි තියෙන්නේ. එනිසා එවැනි සිතිවිලි අපේ සිතේ එනකොට බලවත් ප්‍රසාදයක් තියෙන්නේ. මාත් පරණගේ බුදුරජාණන් වහන්සේ මේ වගේ කෙනෙක් නේද? මාත් පරණගේ ආර්ය මහන්සියලා ලැබුණු ගුණවලින් යුක්ත උත්තරයන් වහන්සේලා නේද කියලා හිතනකොට ඉතියේ බලවත් ප්‍රසාදයක් හටගන්නේ. මේක තමයි සතුට. අපි ධර්මයේ දැක් කිරීම යම් සතුටක් බලාපොරොත්තු වුණා නම් මෙන්න මේ ශ්‍රද්ධාව නැමැති ධර්මයේ සම්පත රැස් කිරීමකට අපි බලාපොරොත්තු වන සතුට. මේ සතුට පින්නතුන් මෙලවට විතරක් නෙවෙයි. සතර ආත්මභාව ගන්න බොහොමයකට නැපත වෙන දෙන කාරණයක්. මේ පින්නතුන් අහන්නේ මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ චරිතයේ ලක්ෂණයක් තමයි විවේක අවස්ථාවලදී දිව්‍ය ලෝකවලට වැඩම කරනවා. වැඩම කරන මේ දිව්‍ය සම්පත් විඳින අයගෙන් අහනවා කුමන කුසල කරලද මේ දිව්‍ය සම්පත් විඳින්නේ කියලා. ඒ අවස්ථාවේදී සමහර අය ඇතැම් විට කැණෙක් මලක් කඩර දාඨපතරේ සාහිත්‍යයකට පූජා කරපුවා පින්න විතරයි බැල තියෙන්නේ. ඒ මලව ප්‍රසාදයේ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙච්චේ මලව ප්‍රසාදයේ නිසා පින්නතුනේ එයා මහා දිව්‍ය සම්පත් ළඟට වෙනවා. ඒ වගේම මඩ කුණ්ඩලි වෙන්නේ නැහැ. ඒ වගේම සත්‍යමානක වෙන්නේ නැහැ. ජීවිත අවසාන මොහොතේදී බුදුහාමුදුරුවෝ කෙරෙහි ඇතිවෙච්ච බලවත් ප්‍රසාදයේ නිසා ඒ අය සුගතිගාම වෙච්ච චරිත කතා පිළිබඳව බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ පුරුෂයෙකුට මේ ලෝකයේ ඉන්නේ ඉහළම සම්පත ඉහළම ධනය ශ්‍රද්ධාව කියලා. මිනිමේ පිටුපිනත් බුදුහාමුදුරුවෝගේ ශ්‍රද්ධාවන් මේ වටහා ගැනීම සඳහා උන්වහන්සේගේ ගුණක් තේරුම් ගත යුතුයි. අර්හනාදී අවර්හනාදී බුදුගුණ සඳහන් කරන පැහැදී ලෝක විදූ කියලා ගුණයක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට අපි කියනවා ලෝක විදූ කියලා. දැන් වර්තමානයේ පින්තුරි ලෝකය දැනගන්න ලෝකය පටන් කර ගැනීමට ලෝකයේ ග්‍රහලෝක නක්ෂත්‍ර ආදී ගවේෂණයට ගැටි උනන්දුවක් දක්වන සමයක්. පින්තුරින් අපි දැනගත යුතුයි අපි සරණ ගිය අපේ සාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණයක් මතක කියලා. බුදුරජාණන් වහන්සේට ලෝකයේ පිළිවඳව ආකාරයෙන් ජීවිතකින් අවබෝධයක් තිබුණා. ඒ තමයි සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන මේ තුන. සත්ත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය. සත්ත්ව ලෝකය කියන්නේ විවිධ ස්ථානවල ජීවත් වන සත්ත්වයන්ගේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් තිබුණා. ඒක කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා. කාම ලෝකයක් නැවත කොටස් දෙකකට බෙදෙනවා. කාම දුගති සහ කාම සුගති කියලා. කාම දුගති කියලා කියන්නේ නරක තිරිසන් ප්‍රේත අසුර කියන්නේ සතර පාය පිළිබඳව. මේ සතරමයි එක ස්ථානයක් විතරයි තිරිසන් ලෝකෙ විතරයි අපිට පේන්නේ. ප්‍රේත අසුර නිරය කියන මේ තුන අපිට පේන්නේ නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඉතාම ප්‍රත්‍යක්ෂයෙන් තමයි ලෝකයට දේශනා කළේ. ඉතාම කරුණාවෙන් ලෝකයට දේශනා කරමින් ප්‍රත්‍යක්ෂ කරගෙන. උන්වහන්සේ දැක්ක සතර අපායේ සතර අපාය අනිත්‍ය ස්ථානවල සත්‍යන්ගේ දුක් පිළිබඳව. නිරේ සත්‍යන්ගේ දුක් ගැන කල්පගණන් දුක් පිළිබඳ සත්‍යන්ගේ චරිත ජීවිත දැක්කා. බුදුහාමුදුරේ තරක් මේ මුගලන් ආමුදුර හොඳට ප්‍රත්‍යක්ෂ කළා. ඒ අවබෝධයයි ලෝකයට දේශනා කළේ. ඒ වගේම මේ ශ්ලෝකේ අපේ සබහාය අපි බොහෝ දෙනෙක් දන්නවා. ඒකත් උන්වහන්සේ ගැඹුරින් දේශනා කළා. ඒ වගේම චාතුරුමහාරාජිකේ ඉඳන් දිව්‍ය ලෝකය පිළිබඳව අවබෝධයක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම පින්නතුනි ඊට පස්සේ බ්‍රහ්මපාලකජේ ඉඳන් අකනිත බ්‍රහ්ම ලෝකයේ ධර්මා බ්‍රහ්ම ලෝක රූපාචර බ්‍රහ්ම ලෝක දාස්ත්‍ය ගැන සහ ඒ වගේ උපරිම සිතවන සත්‍යයන් සහ ඒ සත්‍යයන් ගැන දුක් ඒ සත්‍යයන් දෙකක් ගැන ආයුෂ ජීවිත ස්වභාවය ආදී ඉතාම ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන ලෝකයට දේශනා කළා. ඒ වගේම ආකාස අනන්තයතන ආදී අරෝපාවචර බ්‍රහ්ම ලෝකවල ස්වභාවය බුදුහාමුදුර ලෝකයට දේශනා කළා. එහිදී පින්තුනි ඉහළම අරෝපාවචර බ්‍රහ්ම ලෝකයේ අරෝපාවචර බ්‍රහ්මයන් විදින සැප ගැන සඳහන් කළා. ඔවුන්ගේ ආයුෂ ගැන සඳහන් කළා. ඉහළම අරෝපාවචර බ්‍රහ්ම ලෝකයේ සත්‍යයන්ගේ ආයුෂ කල්ම 84 නාමයි. මහා කල්ප 84 නාමයි. එක කල්පයක පින්තුනි කල්ප ඉතාම දිග සංකල්පයක්. ඒ කල්පයක් තුළ උපරිම වශයෙන් බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. ඒකට කියනවා මහා ගජර කල්පය කියලා. සමහර කල්පවල එක බුදුහාමුදුර කෙනෙක්වත් පහළවන්නේ නැහැ. එවැනි කල්පවලට කියනවා බුද්ධ ශූන්‍ය කල්ප කියලා. ලෝකේ වැඩිපුර තියෙන බුද්ධ ශූන්‍ය කල්ප. එතකොට එක කල්පයකට බුදුහාමුදුර පස්සෙන්ම පහළ වෙන කල්ප නැණි. එතකොට 84,000ක් වෙනකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේලා 600,000ක් විතර පහළ වෙන කාලය වෙනතුරුත් ඇතැම් බ්‍රහ්ම ලෝකවල ඉපදෙන කර්තයන් එකම ආත්ම භාවයේ ඉන්නවා. ඒතරම් අති තීරණ සමානියක් එක එක ආත්ම භාවවල සත්‍යයන් ගත කරන ජීවිත ගැන බුදුහාමුදුර හොඳට මනකින් දැක්කා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේට අපි ලෝක විදුව කියලා කියනවා. අර ත්‍රිවිධ ලෝක අතරින් සත්ත්ව ලෝකයේ පිළිබඳව බුදුහාමුදුරන් කිනිතාව බෝලේ. ඇතැම් දේවල් අපි ඇත්තගෙන නොපෙනෙන නිසා අපි කියනවා මෙහෙම දේවල් නැහැ කියලා. වරක් මුගලන් මහරහතන් වහන්සේ ලක්ෂණ හාමුදුරුවෝ සමග ගිජ්ජ කුඩ පාලවතෙන් වැසලෙන ගමන් විශාල ප්‍රේතයෙක් වහන්සේ දැක්කා. දැකන මුගලන් මහරහතන් වහන්සේට සිනහ පහළ වුණා. ලක්ෂණ හාමුදුරුවෝ ඇහුවයි ස්වාමීන් වහන්සේ හිනා වෙන්නේ කියලා. එතකොට කිව්ව හිනා වෙන කාරණේ දැන් මම කියන්නේ ඒවට පිළිගන්නේ නැහැ. එනිසා ඔයගත් මගෙන් බුදුහාමුදුරුවෝ නැහැ කියන්නේ කියලා. නැමෙ බුදුහාමුදුරුවෝ නැගෙන්න යන්නේ මෙයන්. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අහනවාර ප්‍රශ්නේ. ඒ ස්වාමීන් වහන්සේ දිනාමනේ. එතකොට කියනවා මා නිජේ පොඩ කාර්යයෙන් වැස්සෙන අවස්ථාවේදී මේ වගේ විශාල හරියලයක් කියන ප්‍රේතෙක් මම දැක්කා. මේ ප්‍රේතේ දැක්කා කියන මා යාස්කාරි ප්‍රකාශ කරා නම් නොදෙකපු අනිත් අය මේක විශ්වාස කරන්නේ නැහැ. නමුත් දැන් මා සාක්ෂිකාරයෙක් කියන දැන් මාගේ ඉදිරිපිට කවුද සාක්ෂි දෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඉන්න ඒ සාමාන්‍ය කාරණාව දැන් සඳහන් කරනවා කියලා. මේ අවස්ථාවේ පින්නතුනි බුදුහාමුදුරේ දේශනා කරනවා ඕ මොග්ගල්ලාන මමත් ඔය කාරණේ ඔය අතුරයා මම ඉන්න සංඝාර සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේම මම යක්ක ඔය ප්‍රේතය ඔය අවස්ථාවේ ඔය ස්වභාවයෙන් ඉන්නවා නමුත් මම අද වෙනකොට මමත් කාටවත් කිව්වේ නැහැ කිව්වට ඔබ සාමාන්‍යයෙන් නොපිළගන් ඉඳා කියලා මේ විදිහ ස්වභාවයක් පින්නතුනි මේ විදිහේ තියෙනවා ඒ සත්‍යත් ලෝකයේ පිළිබඳව ඉතාම ගැඹුරු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් බුදුරජාණන් වහන්සේට ආරේ ප්‍රාර්ථන මහන්සිය දැක්කුණා. එනිසා අපේ ශ්‍රද්ධාව දිනු කරගැනීම සඳහා මේ කාරණා ගත යුතුයි. ඒ වගේම ස්කන්ධ ලෝකයේ පිළිබඳව මේ සත්‍යයක් දැකලා තියෙන්නේ පොඩ පහ එකතුවකින්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පොඩ පහ තමයි අපේ රුධි. අපි අපේ ජීවිතේල මහා ලොකු දේවල් කියනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. මහා වටිනා දේවල් කියනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ වගේම ඔක්කොම දේවල් පින්නතුනි මේ කොටස් පහෙන් බහැර දෙයක් නැහැ. ඒ තමයි රූප, භෞතික වශයෙන් පේන රූප සහ ඊට අදාළ උපාදාය රූප. ඒ වගේම අපිට දැනෙන සැප දුක් උපේක්ෂා ආදී වේදනා. ඒ වගේම රූප සංඥා ආදී අපි හඳුනා ගන්න දේවල්. සංස්කාර කියලා කියන්නේ අපි සිද්ධ කරන චේතනා නැත්නම් කර්මය. විඥානය කියන්නේ මෙන්න මේ පහ එකතුවක් තමයි සත්‍යය. එතකොට අපි සතර කුමන ආත්ම භාවයෙන් හිටියත් උපරිම වශයෙන් මේ පහයන් භුක්ති විඳින්නේ. එනිසා පත්‍යන්ගේ මේ නිර්මාණය ගැන බුදුහාමුදුරුවෝ මේ අවබෝධයෙන් ලෝකයට දේශනා කළා. අපි යම්කිසි සැපක් විඳිනවා නම් විඳින්නේ මේ පහයි. අපි යම්කිසි දුකක් විඳිනවා නම් අපි විඳින්නේ මේ පහයි. අපි යම්කිසි විදියට ආඩම්බරයකට පත් වුණා නම් ආඩම්බර වෙන්නේ මේ පහ තමයි. මේ පහින් බැහැර දෙයක් නැහැ. ඒක තායි ස්කන්ධ ලෝකයේ පිළිබඳව බුදුහාමුදුරන් පැහැදිලි අවබෝධයකින් ලෝකයාට කරුණ දේශනා කළා. එතකොට සත්ත්ව ලෝකය, ස්කන්ධ ලෝකය, ඊළඟට අවකාශ ලෝකය. පින්නදින අවකාශ ලෝකය කියන්නේ මොකදද? අවකාශය කියන්නේ මේ අපිට පේන භෞතික වශයෙන් පේන දේ. ඈ කීයක නැත්නම් ස්පේස් එක කියලා කියන්නේ. එතකොට බාහිර වශයෙන් මේ තියෙන දේවල් පිළිබඳව කිවිච අවබෝධය. අපිට පේන්නේ අපි මනුස්ස ලෝකයේ ගත කරන මේ භෞතික ස්වභාවය විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ සතර ආයිනම් අකනිදා බ්‍රහ්ම ලෝකේ දක්වා ඒ සරවල සත්‍යයන් ඉන්න ස්ථාන පිළිබඳව අවබෝධයෙන් දේශනා කළා. එහිදී ලෝක විග්‍රහය කියලා එකක් තියෙනවා. අරුණවතී කියලා සූත්‍රයක් එනවා. මේ පිටු නැතෙන් වෙන හරදී බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා. අපේ ගෞතම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අතීතයේ බුදුවරයෙක්ගේ ශාසනයක වෙච්ච සිද්ධිය. අතීතයේ ලෝකයේ වැඩ සිටියත් සිටි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්. මේ සිටියේ බුදුරජාණන් වහන්සේ දිනක් උදෑසන පින්නපාතේ වැඩම කරන්න සූදානම් වෙච්ච අවස්ථාවේදී ධාමයට වඩින වෙලා තිබුණා. කාලය ඉතුරු තිබුණා. ඒ නිසා මේ සිටියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සමග හිටියේ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ තමයි අපිකෝ කියනවා. මෙන්න මේ අභිගෝ මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි අපිට දැන් ධානික වඩිකතා වෙලා තියෙනවා. අපි මේ වෙලාව තියෙන නිසා අපි ටික වෙලාවකට යමු බ්‍රහ්ම ලෝකෙට කියලා. දැන් අභිඥාලාභී උත්සමයන් කටයුතු කරන ආකාරය. දැන් අපිට නම් අපි උපරිම වශයෙන් අපේ නෑටේ බලන්න මේ රටේ හෝ පිට රටේ හෝ දැනකට යනවා නේද? නමුත් අභිඥාලාභී අය එහෙම නෙවෙයි. ධර්මයේ සඳහන් කරනවා දිගුකරාතක් හපුලවන්නේ යම්කිසි කාලයකින්ද හපුලක කියනට ජීවිතනම් යම්කිසි වේලාවකින්ද අන්න ඒ තරම් ඉතාම ක්ෂණික මොහොතකින් ඉස්සේ ඕන තැනක පහළ වෙන්නේ හැකියාවක් අභිඥාලාභී උත්සවයන් තියෙනවා. සිකි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිගෝ මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා සමග බ්‍රහ්ම ලෝකයට වැඩම කරා. බ්‍රහ්මලෝකයේ වැඩම කරපු අවස්ථාවේදී සිකි බුදුහාමුදුර බණ කිව්වේ නැහැ. සිකි බුදුහාමුදුර සඳහන් කරනවා අභිගෝ මහරහතන්ට අභිගෝ ඔබ මේ මහා බ්‍රහ්මයේ ඇතුළු බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කරන්න කියලා. මේ අවස්ථාවේදී අභිගෝ මහරහතන් බුදුහාමුදුරන්ට ගරුතර ගත්තා. අවසානයේදී ධර්ම දේශනා කළා ඒ දෙවිවරුන්ගේ තිත් පහදෙන විදිහට. නමුත් පින්නතුනි සමහර බ්‍රහ්මයන් මේ අවස්ථාවේදී අභිගෝ මහරහතන්ගේ ධර්ම දේශනා පිළිබඳ එක්තරා ප්‍රසාදයක් ඇති වුණේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි ඉඳගෙන මේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් නේද ධර්ම දේශනා කරන්නේ කියලා ටිකක් මට සතුටින් තමයි කතා කළේ. මේ අවස්ථාවේදී නැවත වතා මේ කාරණේ දැනගත්ත සීකි බුදුහාමුදුරුවෝ දැනගෙන මහත්මයා මොකද කළේ? අපි බුදුහාමුදුරුවෝ නැවත සඳහන් කරන ස්වාමීනි මට අවශ්‍ය නම් දහසක් සක්වරට එන්න බණ කියන්න පුළුවන් කියලා. දහසක් සක්වරට එන්න. පින්නතුනි දහසක් සක්වර කියන එක ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ එක ඉරක් එකම දහසක්. ඒ ආශ්‍රිතව ග්‍රහ මණ්ඩලයේදී යුක්ත දැන් කාලේ හැටියෙන් නම් අපි සෞරග්‍රහ මණ්ඩලය කියලා කියනවා. නමුත් සෞරග්‍රහ මණ්ඩලය කියන එක ඉතාම කුරුද්දයක් මේ ලෝක ධාතුව කියන එක ඒකෙන් සක්වරට කියනවා. සක්වර කියලා අපි කියනවා. එක ඉරක් එකහඳක් සහ ඒ ආශ්‍රිතව ග්‍රහ ලෝක දහස් ගණනකින් සමන්විත එක්තරා මණ්ඩලයකට කියනවා සක්වල කියලා. මෙන්න මේ සක්වල වල 1000කට හෙන්න මට බණ කියන්න පුළුවන් කියලා කවුරු සඳහන් කරන්නේ? අභිගෝ හාමුදුර සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී සීකේ බුදුහාමුදුර සඳහන් කරනවා හොඳයි අභිගෝ. ඔතේ එනම් 1000ක් සක්වලට හෙන්න බණ කියන්නයි කියලා. සෞරග්‍රහ මණ්ඩල විහාර සෞරග්‍රහ මණ්ඩල 1000කට හෙන්න ධර්ම දේශනා කරන්න පුළුවන් කියලා. යාස්සාවේදී දහසක් සක්වලට එන විදියට අභිගෝ ආමතුල ඉතාම විචිත්‍ර විදියට ආරබක නිකමත යුංජක බුද්ධ සාසනය කියන ගාථා මුල් කරගෙන ධර්ම දේශනා කළා. මේ අවස්ථාවේදී දෙවියන් ප්‍රසාදයටපත් වුණා. බ්‍රහ්මයා ප්‍රසාදයටපත් වුණා. අර මුලදී එතරම් ප්‍රසාදයක් නැතිවෙල හිටියත් මේ දහසක් සක්වලට එන බණකේ පාස්මාවේදී මෙහෙදී ප්‍රසාදයටපත් වුණා. අනතුරුව කාලේ ඉක්ුත් වුණා. සිතේ බුදුරජාණන් වහන්සේ අභිගෝ මහරහතන් වහන්සේ අතුමානි ස්වාමීන් වහන්සේලා සමග නැවත මනුලොවට වැඩම කළා. වැඩම කරන අවස්ථාවේදී මිනිස් ලෝකයේ හිටිය අනිත් සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා අද ඔබ වහන්සේ ඇහුවද අභිගෝ මහරහතන්ගේ මහ කියලා. දැන් දහසක් සත්වයන් ඉන්න බණ කියන සිවරණ ඉතින් මනුස්ස ලෝකේ රැඳෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී ඔව් ස්වාමීන් වහන්සේ අපට ඇහුණ බණ. අපි අභිගෝ මහරහතන් දැක්කේ නැහැ. නමුත් අපි බොහාමුදුරන් හඬ අපට වුණා කියලා. මේ අවස්ථාවේදී තාම ප්‍රසාදයටපත් වුණ මේ ස්වාමීන් වහන්සේලා. මේ අවස්ථාවේදී පින්නතුනි දැන් මේ සිද්ධිය දේශනා කරන්නේ සිටී බුදුහාමුදුරන්ගේ සමයේ සිටුවෙච්ච මේ සිටුවීම විස්තර කරන්නේ කවුද? අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. ගෞතම බුදුහාමුදුරේ අස්සහවේදී මේ දේශනා කරනකොට සමයේ සිටී ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි, අර සිටී බුදුරජාණන් වහන්සේගේ අගස්ථාවක අතිගෝහ හාමුදුරන්ට දහසක් සත්වයන් ඉන්න බණ කියන්න පුළුවන් වුණා නම්, ස්වාමීනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ හැකියාව කොච්චරද කියලා. ඒ අවස්ථාවේදී ගෞතම බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, මෙවැනි දහසක් සත්වලය, දැන් අපි කිව්වා මුලින් චක්කවාල 1000ක් එකතු වෙලා තමයි දහසක් ලෝක ධාතු දෙන්නේ. ඒකට කියන්නේ සමස්ත චූලනික ලෝක ධාතු කියලා. අවිඥානාවේ රහතන් වහන්සේ කෙනෙකුගේ හැකියාව තමයි මෙන්න මේ දහසක් සත්වල ක්ෂේත්‍රය. ඒක රහතන් වහන්සේ කෙනෙකුගේ ක්ෂේත්‍රය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, ආනන්ද මට ඕනනම් මේ දහසක් සත්වලවල් 1000ක්. ඒ කියන්නේ ධාන වැඩි කිරීම 1000ක්. එකයි බිංදු කායක සංඛ්‍යාව. ඒ කියන්නේ සත්වලවල් ලක්ෂයකට එන මට ඕනනම් බණ කියන්න පුළුවන්. ඒ විතරක් අන්න ඒ දහස වැඩි කිරීම 1000 කියන සංඛ්‍යාවට කියනවා විසාර්ථේ මජ්ක්‍ධිමා ලෝක ධාතු කියලා. විසාර්ථේ මජ්ක්‍ධිමා ලෝක ධාතු. ඉනන් සඳහන් කරන ඕනනම් මට ඒ විසාර්ථේ ලෝක ධාතු 1000ක්. ඒ කියන්නේ දාන වැඩි කිරීම 1000. කෝටි 100ක් සක්වලට එන්න මට ඕනනම් බණ කියන්න පුළුවන්. මේ සඳහන් කරන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉනන් සඳහන් කරනවා, ආනන්ද මට ඕන නම් මෙන්න මේ ත්‍රිසාර්ථේ මහා ලෝක ධාතු වලට ඉක්මව යන්න. ඒ කියන්නේ චතුසාර්ථේ ලෝක ධාතු 14 පාරක් වැඩි කරන වෙන සංඛ්‍යාව. 1.12 සංඛ්‍යාව. කෝටි ලක්ෂයක් සක්වල. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිව්වේ විද්‍යා ශාස්ත්‍රයේ මේක. ඊට එහා පේනවා. නමුත් ආඥා චක්‍රයේ සිට කරගන්නේ මෙන්න මේ සෞර ග්‍රහ මණ්ඩලය. නියම හැටියට කියනවා නම් සක්වලවල් කෝටි ලක්ෂයක ක්ෂේත්‍රය. පින්වතුනි, මෙන්න මේ කෝටි ලක්ෂයක සක්වල ක්ෂේත්‍රය ගැන සඳහන් කරද්දී ඒකත් එක එකට යන තවත් දෙයක් තියෙනවා, කල්ප විග්‍රහය කියලා. බුදුදහමේ කල්ප විග්‍රහය කියන එකක් තියෙනවා. දැන් මේ නැත්නම් දැනගන්න ඕන කල්පය කියලා කියන්නේ මොකක්ද කියලා. කල්පයේ පින්වතුනි පොඩක් හතරකට බෙදෙනවා. පොඩක් කීයකටද? ඔව්, පොඩක් හතරකට බෙදෙනවා. දැන් මේ බණට ආරාධනා කරනකොට ආරාධනා කරපු ස්වාමීන් වහන්සේ මම දැකලා හිටියේ නෑ. තාමත් දැකලා නෑ. ඒ හාමුදුරුවෝ මට බණට මාතෘකාවක දෙකයි දේශනා කළේ, ආරාධනා කළේ. ඒ මාතෘකාව දෙකන්නේ කරන්නේ. එතකොට පින්නතුනි කල්ප විග්‍රහයක් මේ ලෝක විග්‍රහයත් එකට යන්නේ. කල්ප විග්‍රහයේදී කල්ප කොටස් හතරකට බෙදෙනවා. එකක් තමයි ආයු කල්පයේ තියෙන එක. ආයු කාලකයේ කෙනෙක් කලින් කාලේ වෙනස් වෙනවා. මනුස්ස ලෝකයේ තියෙන පරමාර්ථය. මනුස්ස ලෝකයේ පරමාර්ථය ගැන ධර්මයේ සඳහන් වන්නේ ආම මාතෙන් අවුරුදු 10යි, උපරිම මාතෙන් අවුරුදු 80යි. 10ට 1.1 අසංකේත බිංදු 100ද? අසංකේත බිංදු 100ද? 1.1 100ද? 1.140 සංඛ්‍යාව. කියනකට අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් වුණත් වෙන කිසිම දෙයක් නොකර 1, 2, 3, 4 කියන ගණන් කරලා අවුරුදු 100කින්වත් ගණන් කරලා ඉවර කරන්න බැරි සංඛ්‍යාවක් නේද? එතකොට අවුරුදු 10 ඉඳන් අවුරුදු අසංකේත දක්වා කලින් කරට ආයු සාඩිව අඩු වැඩි වෙන ස්වභාවය තමයි ආයු කල්පය කියලා කියන්නේ. ඒතන මේ අතරේ තියෙන අල්පක් තමයි තියෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ සිටියේ කාලේ මිනිසුන්ගේ පරමාර්ථ කොච්චරද? අවුරුදු 100යි. බොහොම හොඳයි. අවුරුදු 100යි. ඒ අවුරුදු 100 පිටුනි අවුරුදු 10 ඉඳන් 100 සීමාවේ ලක්ෂණය තමයි අවුරුදු 100ට එක ගානේ අඩු වෙනවා. කාර්යයෙන් අඩු වෙනවා, කාර්යයෙන් වැඩි වෙනවා. එතකොට දැන් සියවල් 36ක් ගිහිල්ලා දැන් පරමාර්ථ කොච්චරද? අවුරුදු 74යි. 100ට එක ගානේ අඩු වෙනවා. එතකොට මේක 10ක් අඩු වෙනවා. අඩු වෙලා මිනිස්සුන්ගේ සත්ව විනාශයක් වෙනවා. ඒක කල්ප විනාශය නෙවෙයි, සත්ව විනාශය කියලා කියන්නේ නැවත 10 ඉඳන් නැවත ආයි ලක්ෂය කරා වැඩි වෙන 100ක ගන්න. මෙන්න මේ 10 ඉඳන් අසංඛ්‍ය දක්වා කලින් කාට අඩු වැඩි වෙන ස්වභාවය කියනවා ආයු හරිතේ කියලා. ඒක තමයි පරිණ විග්‍රහය. දෙවැනි විග්‍රහය තමයි අන්තකල්පය. අන්තකල්පය කියන්නේ අවුරුදු 10 ඉඳන් අවුරුදු 8 දක්වා කාලේ වැඩි වෙලා අවුරුදු 100ක ගානේ ඊට පස්සේ 1000ක ගානේ ඉන්නම වැඩි වෙන මේක. යම්කිසි අවස්ථාවක අවුරුදු 10 ඉඳන් අවුරුදු 8ක දක්වා ආයත වැඩි වෙනා අසංකේ ඉඳන් නැවත එක ගානේ අඩු වෙලා අවුරුදු 10ක යම්කිසි අවුරුදු කාලයක් වයසක් අඩු වෙනවා නම් 10 ඉඳන් අසංකේ ආරෝහණයට වැඩි වෙනා ආයතන ඉඳන් 10 දක්වා අවරෝහණ ක්‍රමයට දක්ව වෙන කාලය නිකාති දීර්ඝ කාලයක් අසංකේවත් ලක්ෂ ගානක් මෙන්න මේ කාලයට කියනවා මොකක් කියලාද මේකට කියනවා අන්තස්කල්පය කියලා අන්නේ අන්තස්කල්ප 20කට කියනවා ඒ ඉහළ කාලයෙන් 20ක් සිදු වෙච්ච අවස්ථාවේදී කියනවා ඒකට කියනවා අසංකේ කල්පය කියලා මොන කර්මය කියලාද අසංකේ කල්පය කියලා අන්න ඒ අසංකේ කල්ප හතරකට කියනවා මහා කල්පය කියලා අන්තකල්ප 20ක් අසංකේ කල්පයයි අසංකේ කල්ප හතරක් මහා කල්පයයි මෙන්න මේ මහා කල්පය තමයි පිළිතුරු කොටස් හතරකට බෙදෙන්නේ සංවට්ඨ සංවට්ඨත්තායි විවට්ඨ විවට්ඨත්තායි කියන ප්‍රභේද හතරකට බෙදෙනවා අසංකේ සූත්‍රය දැක්කේ මේ විස්තරයයි සංවට්ඨ කියන්නේ කාලයක දිනේ ගිහිගෙන විනාශ වෙමින් තියෙනවා තව කාලයක් විනාශ වෙලා තියෙනවා ඊට පස්සේ නිර්මාණය වෙන පටන් ගන්න අවස්ථාවක් ඒ වගේම නිර්මාණය වෙලා අවස්ථාවක් තියෙනවා ඒකට අසංකේ හතරකට ගතන කාලය තමයි මේ සංවට්ඨ සංවට්ඨත්තායි විවට්ඨ විවට්ඨත්තායි කියලා කියන්නේ එතකොට කාලය අපිට තීරණය කරන්න පුළුවන්. එතන මේකට කියනවා මහා කල්පය කියලා. පිනුදුණක් යහල තියෙනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාංශික කාලකලක්ෂයක් කියනවා පිරවයි කියලා. දැන් මේකත් අපි දැනගන්න ඕන අපේ වචනේ කිව්වට මොකක්ද මේ සංකල්පය කියන එක දැනගන්න ඕන කවදියක් නැති. කවුරුහරි වෙන ආදර්ශ කෙනෙක් ඇහුවදී අපි උත්තර දෙන්න දැනගන්නවා. එතකොට මේ අසංකල්ප කල්ප හතරකුත් ලක්ෂය කියන්නේ මොකටද? අර අපි කියන්නේ මහා කර්ම කියන සංකල්පය. අන්තකල්ප 20ක් ගියාම අසංකේ කල්පයයි අසංකේ කල්ප හතරක් ගියාම මහා කල්පයයි. අන්නේ මහා කල්ප කියන එක විතරක් දැන් ගන්න. අන්න ඒ මහා කල්ප වලින් 1 2 3 4 කියලා ගණන් කළා. ඒ මහා කල්ප අසංකේ හතරකුත් අසංකේ කියන්නේ 1.141 සංඛ්‍යාව. අසංකේ වැඩි කිරීම 1.141 සංඛ්‍යාව වැඩි කිරීම 4. ඒකට නැවත එකතු කරනවා ලක්ෂය. ඔබ තේරුම් ගත්තද දන්නේ නැහැ. තේරුම් නොගත්තා නම් තේරුම් ගත්ත කෙනෙක්ගෙන් පස්සෙ යහගන්න. ඉවක් අපිට විතර කරන වෙලාවක් නැහැ. මෙන්න මේ කාලය තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරම් පුරපු කාලය සාරා සංඛේ කාලප්‍රස්තිය කියන කාලය. මේ දින තුනේ ප්‍රඥාදීක බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ කාලය. ප්‍රඥාදීක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉක්මනින් බුදු වෙන බුදුහාඳුර කෙනෙක්. ශ්‍රද්ධාවික බුදුරජාණන් වහන්සේ කෙනෙක් අටවස් සංඛේ කාලප්‍රස්තියක් පෙරම් පුරනු මේ වගේ දෙවුලක කාලය. වීර්යාදීක බුදුරජාණන් වහන්සේ කෙනෙක් සොළසා සංඛේ කාලප්‍රස්තියක් පෙරම් පුරන්න ඕන. අති දීර්ඝ කාලයක් පෙරම් පුරලා තමයි මෙතෙන් කියන්නේ. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරම් පුරපු කාලය දිපින්න තුනේ බුදුරජාණන් වහන්සේල පිටියට නමක් නැගුණා. පිටියට නමකගේ කාලය. මෙන්න මේ සාරාංශක කල්පනාක් කියනවා පිළිතුරු බුදුරජාණන් වහන්සේලා 28 නමයි 15. තමයි ඉතිරි එක නමක් පහල වෙනවා මේ කල්පයේ අවසානයේ සමහර කල්ප අසංඛ්‍ය ගණන් කල්ප කියලා තියෙනවා බුද්ධ ශූන්‍ය කල්ප. අති දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන වචනවත් අහන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එවැනි කාලවක වහන්සේ කළා අපි මෙන්න මේ සත්‍යයන්ගේ ස්වභාවය මේ අවකාශ ලෝකය ගැන සාත්‍ය ලෝක ධාතු විසාත්‍ය ලෝක ධාතු ත්‍රිසාත්‍ය ලෝක ධාතු චතුසාත්‍ය ලෝක ධාතු කියලා මෙන්න මේ චතුසාත්‍ය ලෝක ධාතු කියන එක බුදුරජාණන් වහන්සේගේ කෙනෙකුගේ ආඥාදස්සේ තියෙන මෙන්න මේ විශ්වයේ මෙන්න මේ ඉඩ ප්‍රමාණය කලින් කල විනාශ වෙනවා. අපි කිව්වා කලින් කල සත්ව විනාශයක් වෙනවා මිනිස්සු විනාශ වෙනවා. නමුත් සම්පූර්ණ විනාශ වන්නේ ටිකක් ඉදිරි වෙන නැවත වර්ධනය වෙනවා. නමුත් මේ මහා කල්පයක් අවසානයේදී කලින් කල ගින්නෙන් ජලයෙන් වාතයෙන් ආදී වශයෙන් මේ සියල්ලක්ම විනාශ වෙනවා. ඒ විනාශ වෙන කාලය ගැන තමයි ඒ විනාශ වෙන කාලයක ඒ අවස්ථාවකදී සිදුවීමක් තමයි අග්‍රණී සූත්‍රය දැක්වෙන්නේ. මේ පෘථිවිය නිර්මාණය වෙන අර මුල්ම අවස්ථාවේදී මේ වදයක් වගේ තියෙන අවස්ථාවේදී ආවස්තර බ්‍රහ්මලෝකයෙන් සත්‍යයන් මේ ලෝකෙට පහළ වෙලා ටිකෙන් ටික ක්‍රමයෙන් වර්ධනය වෙච්ච හැටි තමයි අග්‍රණී සූත්‍රය දැක්වෙන්නේ. සත්‍යයන්ගේ එකම ආරම්භය නෙවෙයි එක කල්පයක් තුල ආරම්භ වීමක් විතරයි මේ සඳහන් කළ තියෙන මේක චක්‍රාකාරීව අති දීර්ඝ කාලයක් සිදුවන සිදුවීමක්. අපතරණ ගිය ලෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි පැහැදෙන්න ඕන. දැන් අපි මේ එක සෞරග්‍රහ මණ්ඩලයේ කරුණින් 10ක් හොයාගත්ත විද්‍යාඥයෙක් සමහර අපිට දුරහන්ව සමතගෙනනේ. එක සෞරග්‍රහ මණ්ඩලයක් නේ එක සෞරග්‍රහ මණ්ඩල ඒ වගේ 1000ක් පිළිබඳව අවබෝධයක් අම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරුවේ ශ්‍රාවක මහන්සිය කෙරුවට තිබුණා. ඒ නිසා පිටුතුනි අලුතින් ග්‍රහලෝක හොයාගත්තට බුදුරජාණන් වහන්සේගේ විශේෂ ක්ෂේත්‍රයේ තියා රහතන් වහන්සේ කෙරුවේ විශේෂ ක්ෂේත්‍රෙන් 1000ක් පන්දුවකවත් ඉක්මවා යන්නට ඉහෙරටම විද්‍යාව දීමේ සමයකවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වෙලේ පුරෝණ ජනමල් කියෙච්ච ශාස්ත්‍රවරයෙක් කරණ ගියකෝ සාමයන් තමයි අපි මේ සාමයේ ගැන හිතලා අපි ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න ඕන. ඒ ශ්‍රද්ධාව ඒ ප්‍රසාදය පිණිසුනි ඒ ප්‍රසාදය තුළින් ඇතිවන මානසික සුවය මහා ධනයන් කොට ගස්සාගෙන මහා උදත්කම අපි ලබාගෙන ලබන සතුටට වඩා මහා ප්‍රීතියක් ඒක. ඒ නිසා තමයි අද්දීන මිත්තන් කුරිසක් සෙට්ටන් කියලා බුදුහාමර දේශනා කළේ. දෙවෙනි කාරණය තමයි ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. ධර්මයේ මනවේ ප්‍රගුණ කරොත් තමයි සැපය සුවේ ලැබෙන්නේ කියලා. පින පින අපි ජීවිතවල විවිධ දේවල් ප්‍රගුණ කරනවා. අපි කුඩා කාලේ ඉඳන් අධ්‍යාපනය ලබනවා. නොඑක් විෂය ඉගෙන ගන්නවා. නොඑක් භාෂාවන් ඉගෙන ගන්නවා අපි. නොඑක් විදියෙහි හඬවල් පාලනය, ගීත ගායනය, ඒ වගේම රූපලාවන්‍ය පාඨමාලා, ආහාර හදන ආකාරය, නැත්නම් යාත්‍රික දේවල් මේ විවිධ දේවල් අපි ඉගෙන ගන්නවා. විවිධවල අපි ප්‍රගුණ කරනවා, ක්‍රීඩාවන් ප්‍රගුණ කරනවා අපි. නමුත් මේ ප්‍රගුණ කරන දේවල් පින්නතුනි කලින් කලට මේවට තියෙන ආශාව අපට අඩු වැඩි වෙනවා. කලින් කලට මේ වාගේ තියෙන වටිනාකම අඩු වෙනවා. ඒ වාගේම උපරිම වශයෙන් මේ වගේ ප්‍රතිලාභයක් අපිට තියෙන්නේ අපි ජීවත් වෙන කාලය විතරයි. සමහර මේ ඉගෙන ගන්න දේවල් වලින් ප්‍රතිඵල තියෙන ඉතාම ටික කාලයක්. සමහර දේවල් විස්රාම වෙනකොට ඔක්කොම ඉවරයි. රැකියාව කරන්නකම් විතරයි මේව තියෙන්නේ. කෙසේ වෙතත් උපරිම වශයෙන් මරණයෙන් පස්සේ මේ ඉගෙන ගන්න බොහෝ දේවල් අපට අහිමි වෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ වාස්තර මේ ප්‍රගුණ කරලා තියෙන දේවල් ඇතැම් විට එකතුළු මොහොතකින් අපට අහිමි වෙනවා. ඇතැම් විට මහා උගත්කම් ලැබලා තියෙන අපි මොලේ ඇති වෙන ඇතැම් විට යම් කිසි ආපදාකින් සියලුම මතක නමට වෙනවා. ඇතැම් විට මහා විශාල විදිහට අපි අපේ ශරීරයේ හසුරවන්න විවිධ ආකාරයේ හැසිරීමක් පුරුදු කරපු අපි අපට ඇති වෙන එක රෝගාබාධයකින් අන්ත භාගයෙන් රෝගයකින් මේ සියල්ලක් අපට නැති වෙනවා. නමස් පින්නතුනි ධර්මයේ ප්‍රගුණ කිරීම තමයි හැපය ගෙන දෙන දෙයකට බුදුහාමර දේශනා කළේ. අපි බලමු පින්නතුනි ඒක කොහොමද වෙන්නේ කියලා. සැපය කියලා කියන්නේ පින්නතුනි අමුතු දෙයක් නෙවෙයි දුක නැති දෙයක්. මේ පින්නතුන් දාන බුදුරජාණන් වහන්සේගේ කාලේ ගැටි දුක්ඛින කියලා තමයි පටන්චාරා වැනි අය ඉකා ගෝතමි වැනි අය පටන්චාරාව කියන්නේ මරණ හයක් එක විට සිදු වෙච්ච කෙනෙක්. පින්නතුනි මෙවැනි අය ධර්මය කරා ආවා. ධර්මය ප්‍රගුණ කළා. ධර්මය ප්‍රගුණ කළාට පස්සේ ඒ අය තමයි උතෙන් එන අනිත් අයට බණ කියන්නේ. මොකද අනිත් හැම දෙනාට මෙච්චර දුකක් නැහැ. අනිත් හැම දෙනාට ඊට වඩා කල්යාමක් වීඩියෝ කෙනෙක් මෙච්චරයි. ඒ නිසා ඒ පණ සංකේ දෙවියන්. ධර්මය ප්‍රගුණ කරපු මේ අය පින්නතුනි ඒ ධර්මයේ ප්‍රගුණ කිරීම තුළින් අර සියල්ලම වඩා වටිනා දෙයක් කියයි ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් වංගීත කියලා. මේ වංගීත කියන බ්‍රාහ්මණයට සුවිශේෂ හැකියාවක් තිබුණා. මොකක්ද හැකියාව? මිය ගියපු කෙනෙකු ඉනිස්සම ලැබුණ දුන්නාට ඒ ඉනිස්සම අරගෙන මන්තරයක් කියලා ඉනිස්සමකට කට කරාම ඒ දැනත්තා මිය ගිහිලා ඉපදෙන්න තැනට කියන්න පුළුවන්. මියා නොයෙක් තැන තමයි සාස්ත්‍රය මියා හම්බ කරන නෙමෙයි මේක තේරේ තමයි දක්ෂතාවය කියන්නේ. මියා තැනින් තැන ගමන් කළා. කොහොම යන අවස්ථාවේදී වරක් බුදුරජාණන් වහන්සේ වෙතට ආවා. මෙයා බුදුරජාණන් වහන්සේ වෙත එන බව ඇති වෙලා බුදුමහඳුර මොකද කළේ? කලින්ම ආනන්දහාමුදුරන්ට කිව්ව හිස්සවල් කීයක් දෙනක් කියන්න කියලා මේ මතක. මෙයා බුදුරජාණන් වහන්සේ හම් වෙන්න ආවා. අක්වාස්ථාවේ බුදුමහඳුර හම් වුණා මෙයාගේ හැකියාව මොකද කියලා. මෙයා කිව්ව තමන් හැකියාව. එයා සෑහෙන ආනන්දහාමුදුරන්ට ආනන්දන අක්වාස් දෙන්නේ ඉස්සවල් අරගෙන මේ වංශීතර දෙන්නේ කියලා. දීර කියන බුදුහාමුදුරම තමයි මම මේ තොට කියන්නේ මේ තැනට දැන් කොතන දෙකද ඉන්නේ කියලා. ඔහු අරහිතකම ලඟකැස්සා අර මාන්තරේ කියන අර්ථකට්ටුකලා කියන පාමින් මේ තැනට අහවල් අපාය දැන් ඉතද ඉන්නේ කියලා. බුදුහාමුදුර ප්‍රකාශ කරන හරියට හරිය වංගිත්තේ තැනට ඒ තැන තමයි ඉතද ඉන්නේ ඔබේ ශාස්ත්‍රයේ හරිය. දෙවියන් වහන්සේ නැවත කිස්සවරක් දෙනවා. දීර කියන හොඳින් මේ තැනට ආපහු දෙපද ඉන්නේ. ස්වාමීනි මේ තැනට ආනවක මාස ලෝකයේ ඉපදලා ඉන්නේ අවල් තැන ඉපදලා ඉන්නේ කියලා සඳහන් කළා. ඒකත් බුදුහාමරණවට කළා. තුන්වෙනි හිස්සමල දුන්නා. ඒ වාස්තාවේ ඒකට කරා මේ ප්‍රතිකර්ම කළා වූ කියනවා ස්වාමීනි මේ තැනට දැන් දිවි ලෝකෙ විරිච්ච කෙනෙක්. බුදුහාම මේක තරමට කළා ඔබ හරි කියලා. ඊට පස්සේ හතරවෙනි හිස්සමල දුන්නා. ඔහු වරවාගේ සුපුරුදු පරිදමාන්තරයේ කෙලෙකට කට්ටු කළා. ඉනි පොරවා කට්ටු කළා. මොකද මේ දැනට සායිප දෙකේ ස්ථාන දැනගන්න හැකියාවක් තිබුණේ නැහැ. මොකද ඒ අවස්ථාවේ ඉන්නාම කණියකටපත් වුණා. ඒකේ ධාර්ය දාන ගත්තා. ਉਹ කම්පාටපත් වුණා. ਉਹ කියනවා ස්වාමීන් මට කිසිම දවසක ජීවිතේ මැදේ මගේ ශාස්ත්‍රය මට වැරදිලා නැහැ. කිසිම දවසක මට ශාස්ත්‍රය කියන්නේ වැරදිලා නැහැ. නමුත් ඔබ වහන්සේ අපිට මට මේ කිස්සමල තියෙන තැනක් ආයි පිටිස්ස තැන අද මට කියන්න බැරි වුණා. බුදුහාමුදුරු සඳහන් කරනවා වංගීත ඔබට මේ ශාස්ත්‍රය ඔබෙන් ඉගෙන ගන්න බෑ. මේ කෙනෙක් සාමිය කියපු ශාස්ත්‍රය ඔබට ඉගෙන ගන්න බෑ කියලා. ඊට පස්සේ වංගීත කියන්නේ නම් ස්වාමීන් වහන්සේ මේ ශාස්ත්‍රය උගන්වන්න. ඒකට කියනවා මොනිදගෙන බෑ මේ ශාස්ත්‍රය උගන්වන්න හැබැයි මහා වෙන්න ඕන කියලා. ඊට පස්සේ ਉਹ මහණුනා මහණ වෙලා නිවන් දැක්කා. ඊට පස්සේ තේරුම් ගත්ත අරහිත කර කාගෙද කියලා. තේරුම් ගන්න පුළුවන් නේනේ. ඕලියාන්නවත නොයෙක දෙන විදියට කෙලස් වහින කල රහස්නා පිළිනම් පාප වෙන බුගේ හේත් කමලක් තමයි. මෙන්න මේ අවබෝධය ලබාගත්ත මේ වංගීත ඊට පස්සේ නිස්කමලට කට කරගෙන මිනිස්සුන්ට කියන්නේ දෙන්නේ. දැන් කාලේ මේ වගේ හැකියාවක් තියෙන සාමි වහන්සේ කෙනෙක් හිටියොත් අපේ ඇත්ත පොල් මිලේවි. එන්න ත්‍රීනවත් කිසි දවසක මේ විදිහ නිතර පාත්‍ර කියන්නේ දෙන්නේ නැහැ. ඔව් ඊළඟට කියේ මොකද? ඔහු ඊළඟට කිය ධර්ම දේශනා කරන්න චතුරාර්යසත්‍ය දේශනා කළා සතරින් මිදෙන්න මිනිසුන්ට මග කියන්නේ. ඒකයි ශ්‍රාවකයන් කියේ ශ්‍රාවකයන් කියේ තැනයි ඉන්න කෙරිය යුත්තේ. තැනයි පරමාර්ථය යුත්තේ. ඒක තාප වෙනතුනි ධර්මයේ ප්‍රගුණ කිරීම තමයි හැබැයි ප්‍රගුණ කිරීම හැටියට දේශනා කරන්නේ. බුදුහාමරේ කාලේ මේ වගේම ශ්‍රාවකයේ ක්‍රෝහිතක්ත කියලා දෙවියෙක් හිටියා. මේ දෙවියා Taman ඊර්ජවලින් ග්‍රහලෝක වලට ගිහින් ලෝකේ කෙලවරක් හොයාගෙන අනුස්ථා කළා. මේ විදියට කෙනා පින්නතුනි දවසක් බුදුහාමුදුරු මුණ ගැහුණා. මේ දැනස්සා මීට කලින් මිනිස්සු ලෝකේ ඉන්න කාලේ සමතේ දිනු කරන අභිඥා ලබාගෙන ඔහු ඊර්ධි බලයෙන් ග්‍රහ ලෝක වලට යන ගමන් තමයි යමි පිටියවස් මාර්ගයෙන් මේ ගියේ. මේ ගිහිලා දෙවි කෙනෙක් කලේ ඔහු කිපදුනි. දෙවියෙක් උනාට පස්සේ මොහුගේ මේ ආශාව එහෙම තියෙනවා තවදුරටත් ඔහු දිව්‍ය ලෝක වල යනවා ලෝකේ කෙලවරක් යන්නේ. බුදුහාමුදුරු සඳහන් කරන සංගුණනිකය රෝහිත සූත්‍රයේ බුදුහාමුදුරු සඳහන් කරන කිසිම දවසක පාගමනින් ඇවිදලා ලෝකේ කෙලවරට යන්න බෑ. පාගමනින් ලෝකේ කෙලවරට යන්න බෑ. ලෝකේ කෙලවරට නොගිහිල්ලා නිවන් දකින්නත් බෑ. දුක කෙලවර කරන්නත් බෑ කියලා. එතකොට ඇවිදගෙන ලෝකේ කෙලවරට යන්නත් බෑ. ලෝකේ කෙලවරට නොගිහිල්ලා දුක කෙලවර කරන්නත් බෑ කියලා. එහෙදී බුදුහාමුදුරු දේශනා කරනවා ඉවත්මින් ඊව ප්‍රයම මැත්තේ කලේ මරේ සසංගීමි සමනකේ ලෝකඤ්ඤ පඤ්ඤතේමි ලෝක සමුදයන්ච ලෝක නිරෝධයන්ච ලෝක නිරෝධගාමිනී පටිපදන්ච කියලා. ඒකේ තේරුම තමයි මේ කඹයක් පමණ වූ තිරුණ මතම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ඒ සඳහා මාවතක් කියන මේ චතුරාර්ය සත්‍යම තියෙන්නේ මේ පුද්ගලයා අපත. හරියට අපිව සංකල්ප දැනගන්න අපේ පිට තිරිසිඳ දැනගන්න ඒ පිටේ තියෙන ලෝභාවිය අතර සතුරා ප්‍රහීණ කරා නම් මුළු විශ්වයම අපි අවබෝධ කරා යනවා. ඒක සාකිනුතුනි ඇවිදලා තැන් තැන් බලලා ලෝකේ කවදාවත් දුක්ඛයක් ලබන්න බෑ. තෘප්තිය ලබන මාවත කියන්නේ මේ ශරීරය ඇතුළු කරගෙනමයි. ඒ නිසා තමන් ප්‍රත්‍යක්ෂ කරගැනීමයි බුදුදහමෙන් දේශනා කළේ. එහෙම ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙකුට අර කසසාන්ති ලෝකධාත ඉක්මවා යන්න පුළුවන් අවබෝධයක් ලබන්න පුළුවන්. එතකොට ධර්මයේ ප්‍රගුණ කිරීම තමයි සැපගෙන දෙන්නේ කියලා දේශනා කළා. ඒ නිසා ලෝකයේ අනිත්‍යය හරහා කියලා පෙද්දී අපට නොහඳා ඉන්න පුළුවන් ඉතින් හැකියාවක් තියෙන අපි ධර්මයේ සැබෑලස අපේ ජීවිතවල ප්‍රගුණ කරෝති. සත්‍යං හරේ සාදු තරංගසානං සත්‍යය තමයි ලෝකයේ රත්වත්ම දේ හැටියට දේශනා කළේ. සත්‍ය කියන්නේ පිළිතුරේ නියම යථාර්ථයේ ලෝකේ. අපේ පිළිතුරේ ධන මාර්ගයෙන් ප්‍රවෘත්ති පාත්‍රවලින් අපි සත්‍ය කියන දේ ඉගෙන ගන්න නේද? උදෑසන නැගිට මොහොතේම අපි ඇත්ත බලන්න යන්නේ ප්‍රවෘත්ති වලින් නියම. මේ පත්‍රවල නොයෙක් දේවල් තියෙනවා. නැත්නම් ඒක තියෙනවා අහල් බැංකුව ඉතුරු කරන්න. ආඩම් රැකවරණය සලසන නියම කියලා නේද? ඒ ඇත්තේ කියලා කියන දේවල් නම් කාලෙකට මොකද වෙන්නේ? මේ පත්‍රෙම කියනවා කාලෙකට නෑ දැන් පිළිහෙල දැන් සම්පූර්ණ වෙලා ඉන්නේ. තන අපි බලන දේවල් මේ ජනමාත්‍යෙන් ප්‍රවෘත්ති පත්‍ර වලින් අපි දැකෙන දේවල් සත්‍ය කියලා අපි හිතනවා. නමුත් ඒක සැබෑ සත්‍ය නෙවෙයි මේ යන්නේ. නමුත් බුදුරජාණන්ගේ ධර්ම කියලා කියන්නේ ඉතාම සත්‍ය දෙයක් මේක. බුදුහාමුදුරේ මාතරන මහණෙනම කාරණා දෙකයි අපි මේ දැන් මතුවට දේශනා කරන්නේ. මොනවද මේ කාරණා දෙක? දුක දුක ඇති කිරීමක් විතරයි කියලා. දුක කියන දෙයක් අපිට තියෙනවා. දැන් ඒක ඉරියව්වක හොඳ වෙලා පාටි වෙලින් නැහැ. අපි සැපේකට හේතුවට දැන් ටික දුක තේරෙන්න ගන්න අපිට නේ. එතකොට පිනතුන් මෙවැනි පුරා දෙයක් නම් මහා දුක්ඛක් වගේ මුවාත් දුක් ජීවිතේ ඉන්නවා. එවැනි දුකක් තියෙනවා බුදුහාම ප්‍රකට කළ දේශනා කළා. හැබැයි ඒ දුකින් හැමදාම ඉන්නේ මේ දේශනා කළේ ඒ දුකින් මිදීමේ පැහැදිලි මාවත ධර්මයේ තුලින් දේශනා කළා. මේකයි බුදුහාම යථාර්ථය. හතරවෙනි කාරණය තමයි අඥා ජීවෙන් ජීවිත මාර්ගයට. ප්‍රඥාවෙන් ජීවත් වීම තමයි ශ්‍රේෂ්ඨතම ජීවිතය කියලා කියන්නේ. නුවණින් ජීවත් වීම. පින්නතුරි ලෝකේ සමහර උගත්තා ඉන්නවා. උගත් හක්කුරුත ඇත්තම ලෝකේ ඉන්නවා. ඒ ඇත්තමිට ආත්ම දහමක් කරා දැඩිව නැඹු වෙලා නැහැ. නමුත් යම් කිසි කෙනෙකුට ආත්මෙන් බැහැර වුණත් ජීවිතයක් සඵල කරගන්න පුළුවන්. මෙලව ජීවිතයේ සඵල කරගන්න අපි කරුණ හතරකින් සම්පූර්ණ වෙනවා. මොනවද කාරණා හතර? පළවෙනි කාරණය තමයි අධ්‍යාපනය. දෙවෙනි කාරණය තමයි ආර්ථිකය. තුන්වෙනි කාරණය තමයි සෞඛ්‍ය. හතරවෙනි කාරණය සදාචාරය. සමහර දැනුගත් ඇත්තන් ඉන්න ඔබ දෙවෙනි කියාගෙන හොඳ රැකියාවක් කරලා දැන් හැමව දරුවෝටේ කොහොමද ඉන්නවා මේ කරුණ අතරේ සම්පූර්ණයි. ඒක ආගම නම් අවශ්‍යම නැහැ මේ සමරත් කියලාමයි. කොමක් මේ කරණ අතර අධ්‍යාපනය ආර්ථික අවශ්‍ය අදාකාරය. නමුත් බුදුදහමෙන් මේට වඩා තව පියවර ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මොකද පියවර මෙලවර ඉතරක් ඉවේ අපේ සසර ගමනක් යන අය ඒ සාර්ථකම මරණින් මතු පරලොව ජීවිතේ සඵල වෙන්න මඟ ධර්මයෙන් දේශනා කරනවා. කුමක්ද මේ මඟ? ඒ තමයි ස්වර්ග මාර්ගය. ස්වර්ග මාර්ගය මොකක්ද? දානමයන් පුණ්‍ය කිරියවත් වූ, සීලමයන් පුණ්‍ය කිරියවත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ. සාමාන්‍ය බුද්ධි මට්ටමේ අර මුල් පියවර ඉන්නවා. ඊටත් වඩා වල තියෙන මේ දෙවෙනි පියවර කරා යනවා. කුමක්ද දෙවෙනි පියවර? දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වැඩිපුර ජීවිතය කරගන්නවා. වැඩිපුර ජීවිතය කරගත් ප්‍රමාණයට ජීවිතය සකලයි. පින්නතුනි මේ පියවරවල් දෙක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ නොවෙච්ච කාලයක වුණත් කෙනෙකුට අපි ඉන්න පුළුවන්. භාවනාව දිනකල අභිඥා ලබන්න පුළුවන්. බුදුරජාණන් පහළ නොවෙච්ච කාලයක වුණත් නමුත් ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන කාලය ප්‍රඥාවේ ඉහළම තලයට යන තුන්වෙනි පියවර කරා ලඟන්නට ඕන. දැන් බොහෝ දෙනෙක් ඉඳන් ඉන්නේ අපි දන් දෙනවා අපි කෙල් රකින්නවා අපි මෛත්‍රී භාවනා කරනවා දැන් අපි හරි කියලා. එන්නුනේ අපි ඔතනින් විතරයි නම් නැවතලා ඉන්නේ මට තියාගන්න එතනින් නැවතලා ඉන්නේ තමයි කියන්නේ පන්සලේ පල්ලියේ කොහේලේ දැන් වෙන්නේ එකම පහනයි කියන්නේ. තමා ධර්මයේ දන්නේ මෙතෙක් නම් සමානේ පහන හැමතැනම තියෙන පහනට සමානයි. නමුත් බුදුදහමෙන් දැල්වෙන පහන අර සියලු පහන් වලට වඩා ආලෝකවත් පහනක් මේ දැැසෙන්නේ. ඒ ආලෝකේ ප්‍රකට වන්නේ මේ තුන්වෙනි පියවරේදී. තුන්වෙනි පියවර මොකක්ද? ඒ තමයි ස්වර්ග මාර්ගයක් ඉක්මවල කියපෝ නිර්වාණගාමී මාර්ගය දේශනා කරන ධර්ම. ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ සීල ශික්ෂාව. සීලේ කියලා කියන්නේ කායවත්ින් උපරිමවත් සංවර කර ගැනීම. සමාධිය කියන්නේ සමාධිය දිනු කර ගැනීම. තුන්වෙනි පියවර තමයි ප්‍රඥාව විදර්ශනාව දිනු කිරීම. මේ තුන දිනු කිරීම තමයි පිටුතුනේ හරියට යුද කෙබලේ කොට යුද පිටේකට යන කෙබලේ ආයුධ මුහත් කිරීම වගේ. අපි කියලා නැත්නම් අපි භාවනා කරලා ඉන්නවයි කියලා කියන්නේ හරියට ආයුධ මුහත් කිරීමක් වගේ. හැබැයි පිටුතුනේ ආයුධ මුහත් කිරීම නෙවෙයි යුද්ධය කියලා කියන්නේ. ආයුධ සෝදානම් කිරීම යුද්ධය දෙකක්. ඒ සෝදානම් කරපු ආයුධ අපි අවශ්‍ය වෙච්ච වෙලාවදී ප්‍රයෝජනෙට ගන්නවා. කොමත් අවශ්‍ය කියලා ගන්න. අපි ඇත්තට රූපයක් දකිනවා නම් ඒ රූපයෙන් අපි මුලා වෙනවා නම් රාගය දේශයක් ඇති කර ගන්නවා නම් අන්න යුද්ධය. අන්න ඉතින් ගන්න සීලය ගන්න සමාධිය ගන්න ප්‍රඥාව ගන්න එනකොටම මෙතෙන්දී ඒ කෙලෙස් නැති කර ගන්න. සීලෙන් අපි සීල රැකෙනවා, අපි භාවනා කරනවා, අපි දන් දෙනවා, අපි මේ ශක්තිය ඇති කර ගන්නවා. නමුත් අර ආයුධයක රැස්කල් එකම තියෙනවා ඇත්තට මුලා වෙන රූපයන් ආපු ගමන් ඉතින් මුලා වෙනවා. චේතියක් ගන්න අරමුණක් ආවම චේති ගන්නවා. අගන්න කරුණක් ආවම අනිත් පැය වගේ මඩනවා. අපේ වෙනසක් නැහැ. කිනුතුන් මාතක තියාගන්න මුලාගෙන් උත්සාහවත්ව අතිශය සන්තෝෂයටපත් වීමකෝ දැඩි ප්‍රේතියකින් මුලා වෙලා අනිත් පැයකින් ප්‍රේතයක් කර ගැනීම ඕකෙන මේ අන්ත දෙකෙන් මිදෙන්න අපට දහම් දෙන්නේ. අපි ප්‍රඥාවෙන් ලබන ප්‍රධාන ප්‍රතිලාභ මේක. තමගේ සමීපතම ඥාතියෙක් මිය යනකොට, සමීපතම කෙනෙක් ලෙඩ වෙනකොට, අපි අපේ ජීවිතය සමුගන්නකොට, අපිට නොසලී ඉන්න පුළුවන් විදිහේ මානසික ලක්ෂයක් ඇති කර ගන්න පුළුවන් නම් අන්න අපි යෝග්‍යට සැබෑලටම අපි මුහුණ දුන්නා වෙනවා. එනිසා පිළිතුරු මෙන්න මේ හැකියාව ඇති කර ගැනීමටයි අපි ධර්මයේ ප්‍රමුණ කරන්නේ. දාන සීල භාවනා කියන සාමාන්‍ය වාක්‍යයේ ත්‍රිවිධ පුණ්‍යයන් සියයන්තල විතරක් මට කියන්න අපිට මේ හදන වැරදි මාස්තාව විදියකින් දුරු වෙන්න බෑ. ජීවිතයේ දැඩි දුක ඇති වෙච්ච අවස්ථාවකදී දන් දීපු කෙනා කනනවා, දන් නොදීපු කෙනා කනනවා. ඇතැම් විට කියන කෙනෙකුට ගෙදර ගියාම අපි එයාගේ ලොකු දුකක් මරණයක් ඇති වෙච්ච දේලා අපි ආඩ කියනවා හඳන්න එපා. බුදුහාමුදුරු සමිච්චය කියලා දේශනා කළේ කියනෝ නේද කියලා අපි ආඩ කියනවා. ඊට පස්සේ අපේ වෙනම තරවගේ මරණයක් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර යාම මිත්‍රාදෙන් එකේ ඒගොල්ල අපේ ගෙදර එනවා. ඇවිල්ලා මොකද කියන්නේ අපිට? අර කියන මෙයා ඊට පස්සේ අපිට කියනවා නේ. ඔව්. අපි දෙගොල්ලම මෙයාගේ මාරු කර කර ඉන්න බණ. තේනදි මේකට හේතුව තමයි අපි අර ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් එහාට නොදීකෝ ආකාරය බලන්න. එනිසා ඒකට හොඳ උදාහරණ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. නැත්නම් අහකට මල්ලි කාව පිළිමදව කතාව. මල්ලිකාන් දෙන්නේ කිවහන කාලෙ හිටියා. ඒ ප්‍රධාන කෙනා තමයි බන්දුල මල්ලිකාව. බන්දුල කියන සේනාධිපතියාගේ භාර්යාව. ඇයිදින ස්වාමීන් වහන්සේලාට දවසේ දාන බෙදමින් අවස්ථාවේදී එක්තරා යමකෙක් එතුමියට යම්කිසි පණිවිඩයක් දෙනලු දුන්නා. යම්කිසි පොතේක පත්‍රිකාවක් කියන දුන්නා. මේක බලකො මේ බන්දුල මල්ලිකාව එකක් ළඟ තියාගෙන ස්වාමීන් වහන්සේලාට දාන බෙදමින් කියනවා. දානි බෙදමින් නාස්කාරී එක විතරම සේවිකාවක් වශයෙන් වාචනයක් විමෙන්න පුළුණා. මේ ආස්කාරී සැලසනාලු සඳහා කරනවා මල්ලිකාව දුක්ෙන්නපා ඔය වාචනය පුළුණා හිතනාර කරගන්න ඉපාය කියලා. ඒ ආස්කාරී බන්දුල මල්ලිකාව අර පත්‍රිකාව පෙන්වන ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් මේ වාචනයක් පුරු වෙච්ච එකට අම්පාවෙන කෙනෙක් නෙවෙයි. මගේ ස්වාමියාගේ බන්දුල තේනක කතිය මගේ දරුවන් 30 දෙනා මේ දානය දෙමින් ගියවත් ආවේදී යුද්ධයේ දිවි ගිහිල්ලා තියෙනවා. ඒ දිය කියු ප්‍රවෘත්තිය තමයි මේ පත්‍රිකාව මේ ගෙනත් දුන්නේ. ඒ සිද්ධිය මම දැනගෙන ඒ සිද්ධියත් විදිහේ තියාගෙන ධර්ම දෙන්න මම මේ මගේ මාධ්‍යයක් පුරුණානේ සම්පාරෙන්නේ නැහැ කියලා. පිරිතුනි කල්පනා කරලා බලන්න අපේ ජීවිතවල අපේ සමීපතම ඥාතියෙකුට දෙවෙනි වියවක් වුණාට පස්සේ අපට මූණ දෙන්න පුළුවන් මේ වගේ සාර්ථකව. මෙවැනි වැසණයකදී අපට කම්පාන වේ නැතිලි මේ හේතු බල තම නෝණින් ඇතිවන්නට නැතිලි අපට ජීවිත ගත කරන්න පුළුවන් කියලා බලන්න. සතුරාම පිටුදුනේ මේ දුක හෝ සැප කියලා කියන්නේ මානසික දෙයක්. සතුරාම මානසික දෙයක්. මේ අරමුණ එනකොටම අපි අයනොත් මානසිකාරය නම් ඉන්නේ. මේ අරමුණ එක මගේ කියලා ග්‍රහණය කරගෙන සිටිනනම් ඒ ග්‍රහණය කරගෙන සිටිය ප්‍රමාණයට පිටුදුනේ දුක රැකි. ඒ නිසා දුක නැතිව යන මාර්ගය තමයි මේ ආශාව දුරු කර ගැනීම. ඒ නිසා ඇලීම දුරු කර ගැනීම සඳහා මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගය. ඒ නිසා ජීවිතේක වඩාත් බුද්ධිමත් නම් ඔබ සාමාන්‍ය බුද්ධිමත් නම් අහන්න තියෙන කාරණා අපි සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබ පෞද්ගලික වශයෙන් ඉහළම බුද්ධිමත් කෙනෙක් වෙන්න අපේක්ෂා කරනවා නම් මෙන්න මේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරලා දුක ඇතිවන්නේ ආකාරිතා නේද? එහෙනම් මම මේ සඳහා කුමක්ද කළ යුත්තේ කියලා කල්පනා කරලා බුදුදහමේ සඳහන් වන්නේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න ත්‍රිවිධ ශික්ෂාව ජීවිතේ හැකියතාක් පුරුදු පුහුණු කරන්නේ. මේ පුරුදු පුහුණු කරන ආකාරය විවිධ ආකාරයෙන් ධර්මයේ සඳහන් කරනවා. ඒකායනෝ වික්‍රයන් මග්ගෝ කියලා එකම මාර්ගය තියෙනවා. සතර සතිපට්ඨාන විතරයි තියෙන්නේ. මාර්ග එකයි ඥාන හුඟක් තියෙනවා. මාර්ග එකයි දැන් අපි කියමු කොළඹින් නුවරට යන එක මාර්ගයයි තියෙන්නේ. මහා මාර්ගය එකයි තියෙන්නේ. ඒකේ මේ මාර්ගය විවිධ ක්‍රමවලින් යන්න පුළුවන්. කෙනෙකුට පයින් යන්න පුළුවන්, වයිසෙරේ කියන්න පුළුවන්, ආරේ කියන්න පුළුවන්, බස්සේ කියන්න පුළුවන් විවිධ ඥාන තියෙනවා. අන්නේ ඒ වගේ තමයි සතර සතිපට්ඨාන එකේ ඒකායන මාවත මත විවිධ ඥාන තියෙනවා. ඉස්හාන වශයෙන් බලන්න පුළුවන්. දහතුන්ෙන් බලන්න පුළුවන් ආයතන වශයෙන් බලන්න පුළුවන් හේතු මනාවෙන් පිට බලන්න පුළුවන් නාම රූප විඥාණයෙන් පිට බලන්න පුළුවන් මේ විවිධ ආකාරයෙන් බලමින් තමයි කෙලෙස් ප්‍රහීණ කරන්නේ විශේෂයෙන්ම දේශනා කරන විදිහටම හඳුනන මේ ස්කන්ධ විග්‍රහය කියන එක රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ කොටස් පහ වෙනම ගන්නින් ජීවිත යථාර්ථයෙන් නොනින් වටහා ගන්නා කියලා වෙනත් රූපයේ කොටස් පහක වෙනස් නැහැ නොනින් ලකින්න තමන්ගේ රූපේ ඉඳන් බාහිර පෙන හැම දෙයකම වෙනස නොනින් දකින්න. මේ රූපයන් 11 ආකාරයකට බලන දේශනා කළා. අතීතයේ රූප සිල් අතීතයේ රූප වර්තමාන රූප අනාගත රූප ආධ්‍යාත්මික බාහිර සුකුම ඕලාරයක කියන ප්‍රණීත දුර නම් කියලා. මේ කාරණා පහම 11 ගානේ 55 ආකාරයකට බලන දේශනා කළා. මේව බලන්න බලන්න පිළිතුරු මේව සඳහා තියෙන අන්ම දුර වෙනවා. අපට පේන රෝගය හරියට දිය කුබුලක් වගේ පේනවා. වේදනාව දිය කුබුලක් වගේ අපට පේන ගමන් මේ වේදනාව කියන එක මොහොතක් පස්සට වෙනස් වෙනවා. දැන් මෙයන් ගන්න වාඩි වෙච්ච මොහොතේ හරියම සනීපේ වාඩි වෙන්නේ නේ. නමුත් දැන් සත්‍ය දන්නවනේ නේ. දැන් සනීපේ කියන කාරණේ නැගිටට පස්සේ නේ. අපි පේන දේ සමස්ත ජීවිතේම කියලා කියන්නේ මේ වේදනාවක් විඳනවා. අපි ඉරියව් මාරු කිරීමෙන් මේ කරේ ජීවිතේ. ඒ නිසා වේදනාව කියන එක සිය කුකුලක් වගේ කියලා සඳහන් කරන්නේ ඒක ශරීරික වැටීමේ නිරෝධන දෙයක්. මායිකෝ මාස්පන්ඥා අපි හඳුනා කියන දෙකේ තියෙන දේවල් හරියට මිරිගුවක් වගේ කියලා දේශනා කළා. මිරිගුව කියලා කියන්නේ අර මුවන් දුවන ඈත මාර්ග වල ඈත රත් වෙලා තියෙන කොට වතුර වගේ පේනවා. මේ වතුර වගේ පේන අවස්ථාවේදී සමහර සතු දුවන එකේ දුවල හැවටෙනවා. මිරිගුවත් සංඥාවක් අපි හඳුනා කියලා තියෙන දේවල්ත් මෙන්න මේ වගේ. සංඛාරාහද රූපම අපේ සිතේ පාලන චේතනා එක්කල ගතකට උපමා කළ බුදු ආන්දර. එක්කල ගතේ සාරයෙන් ලාගෙන සමහර ගලව ගල යන අන්තිමට සාරයක් නැහැ. මරීච රූපම විඥානං මාය රූපම විඥානං විඥානයේ සිත කියන එක මායාවක් වගේ කියලා දේශනා කරනවා. අනිකරම මායාවක් මේක තියෙනතුනි. දැන් අපි චිත්‍රපටයක් බලනවා කියලා බලන්න මොකද්ද? අපි ඈත යම් කිසි ඇපිටියා කොයම් ක්‍රියාවක් දැක බලා විනින රූප ඡායනනවා වගේ පේනවා. නමුත් ඡායනේ වෙන රූප නැහැ පිටුනි. ඒකමද සමීප යන පින්තූර ටිකක් වේගෙන් කරකවනකොට අපේ විඥානයේ විසින් මාවල දෙනවා මේ රූප ටිකක් කියලා. මේ රූප සැලම නැහැ කියලා. සමස්ත ජීවිතේම සබහල මේක මේ වෙන දෙයක් ලෝකේ තියෙනවා. මේ යථාර්ථය අවබෝධ කරගැනීමට බුදුහාමුදුරුවෝ 45 ධර්ම දේශනා කළේ. පින්වත්නි මතක තියාගන්න මේ දහම නෙවෙයි අපි අහන දකින මාතෙන් කියන්නේ. මේ දහම දැනගත්තොත් මිනිස්සු මුලා කරන්න බෑ. මේ දහම දැනගත්තොත් දැන් තියෙන අලවේස් තියෙන 60% අඩු වෙනවා. අවශ්‍යතා අඩු වෙනවා මිනිස්සුන්ගේ. ඒ නිසා ඒකට මාත්‍යතුන් මේ ලෝකය කැමති නැහැ. ලෝකය උත්සාහ කරන උපරිම වශයෙන් මිනිසා මුලා කළා. උපරිම වශයෙන් ප්‍රචාරණයක් ලබා දීලා සමන්ගේ බාහිර කලවි කරගන්න. නමුත් බුද්ධිමත් බෞද්ධයන් හිට අපේ මේ අසහනසේ තේරුම් අරගෙන ජීවිතයේ හැබැයි සතුටක් කරා යන්නට ඕන. පිනතුනි කෙනෙකුට හිතන්න පුළුවන් මේ යථාර්ථය අවබෝධ කරගත්තු ජීවිතයේ නිෂ්පල වේ කියලා. ජීවිතයේ දිනදා කටයුතු අර්ථවත් වෙයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් මතක තියාගන්න පිනතුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී විසාකාර අනාථපිණ්ඩික සිතුමා වැනි ගොස්ස ජීවිත ගත කරපු මේ අවබෝධය ලැබුව නැත්නම් තමයි ජීවිතේ වඩාත්ම සාර්ථක නිරවුල් ජීවිත ගත හැකි. ඒ වගේම ශූන්‍යතාවේ අනිත්‍යතාවේ ඉන්නම ප්‍රත්‍යක්ෂ වූ රහතන් වහන්සේල තමයි ලංකාවේ විශාල නිර්මාණ වලට මාර්ගෝපදේශකත්ව දුන්නේ. රුවන්වැලි සෑය හදන්න, ලෝවා මාර්ගාස්ථානේ හදන්න, මිරිසි වැටි හදන්න උපදෙස් දුන්නේ සැලසුම් ඉදිරිපත් කරේ කවුද? මේ ශූන්‍යතාවේ ඉහළින්ම ප්‍රත්‍යක්ෂ කරපු රහතන් වහන්සේලා. අනිත්‍ය දුක් අනාත්ම හොඳට දැකපු රහතන් වහන්සේලා. පින්වතුනි මතක තියාගන්න අනිත්‍ය දුක් අනාත්ම හොඳින් ප්‍රත්‍යක්ෂ කරපු උත්සමයන් මාර්ගෝපදේශකත්වයේ දීලා හදපු නිර්මාණවල වගකීම අවුරුදු 30. ඒ වගකීම ආවම වශයෙන් අවුරුදු 10යි. අවුරුදු 10ක ගැරන්ටියක් කියලා තමයි හැදුවේ. ඒ අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරපුවා. අද ලෝකයේ නිත්‍යයෙන් නැකයි ආත්මයි කියලා හිතාගෙන ලෝකයේ වගකීම කීයද ගොඩනැගිලා හදනවා නම් පාරමක් හදනවා නම් උපරිමයෙන් අවුරුදු 30යි. ඒ නිසා බලන්න ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක් අනාත්ම කතා කරන ආර්ය වහන්සේලාගේ දැක්මද වටින්නේ එහෙම ප්‍රත්‍යක්ෂ නොකරපු අවිද්‍යාවෙන් මුලා ඉන්න ලෝකයේ කටයුතුද වඩාත්ම වැදගත් වඩාත්ම බුද්ධිමත් කියලා නෝනි කල්පනා කරගන්න. මෙන්න මේ අවබෝධය කරා යන්නයි පින්තුනි අපට බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. ඒ නිසා මේ ධර්ම ආරම්භය ශ්‍රද්ධාවෙන් ඒ ප්‍රඥාව තුළින් ධර්මය ප්‍රගුණ කරන සත්‍ය අවබෝධ කරගන්න වඩාත් ප්‍රඥාවන්ගේ ජීවිත ගත කරන්න අපි උත්සාහ ගනිමු. ඒකේ කටයුතු කරන්නට ත්‍රිවිධ ආශිර්වාදයෙන් මේ හැම දිනකටම නිරෝගී සම්පත් විකාශය සම්පන්නල සේවා දින අපි ආශිර්වාද කරනවා. අද දින මේ පින්කම දායක කටයුතු නැන්නේ ඉදිරි සිංහ මහත්මයා මහත්මිය ඇතුළු පවුලයයි. එයත්නම් බලාපොරොත්තු වන සමන්ගේ සිංහ දේනියට දිනුරේ රුවනි රුවජිනි ඉදිරි සිංහ දේනියට සත් ප්‍රාර්ථනා කරන්නට ඒ නිසා මේ දේනිය ප්‍රධාන. මෙයන් තම දිනාතම නිරෝ නිරෝගී සම්පත් දිගාතර සම්පත්තන සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි රැස් කරගත් මේ සියලුම පින් අප නමින් මිය ගිය ඥාතීන් දරන මොදන්ව ඒ සියලුම ඥාතීන් උද සැපතලපත් වේවා කියන පැතුමෙන් ඥාතීන්ගේ පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාධුකාරයක් වත් කරනවා. ඒ වගේම රැස් කරගත් මේ සියලුම පොනි ධර්මයන් සම්මාදිටික දෙවියන් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් අපේ රටේ සම්බුදු සාසනය බොහෝ කාලයක් වඳින ආරක්ෂා කර දේවා. විශේෂයෙන් අද උන්වහන්සේ සමගම දිනුවේ රුවජිනී ඉදිරි සිංහ දියණියට දෙවියන්ගේ ගැහැණි ආරක්ෂා නිමැති වරමින් අනාගතයේ හැමතිස්සම සඵල වේවා කියන පැතුමින් අපට මේ දිනකත් මන් වදන් කරෝ. ආකාශත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤක්ඛං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශත්තාච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ධර්මශ්‍රවණී ක්‍රීමෙන් ලබාගත් ඥාන සංඛ්‍යාංගේ බලෙන් මෙයන්ට මෙබඳු වටිනා පින්කම් කරන්න කාමසාසනා කරන දරුතර නායක මහින්දයන් වහන්සේ ප්‍රදාන විහාර වාසී ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන්ව උන්වහන්සේලාගේ සාත්‍නික ජීවිතය වඩවඩා සඵල කර ගැනීමට මේ පින් සමාර්ථ ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමු. රැස් කරගත් සියලු කුණ දන්නන්ගේ බලයෙන් ඔබ හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිරෝගී රෝගී සම්පන්න කළ සේවා. පරලොව ජීවිතං සුභදිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයක් කර සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පරිණාච නින්දං සාම් බයං පරිණාච නින්දයා සෝකං පරිණාච නින්දෝකා කොන්තු සම්දේති පානිනෝ දුකින් තැලෙන සත් දුකින් මිදෙත්වා දියෙන් තැලෙන සත් විය නැති වෙත්වා ස්වමින් තැවෙන සත් සොම්නත් වෙත්වා නිතින් මේ හැම සත් සුව පත් වෙත්වා. හැම දිනකටම සම්මා සම්බුද්ධ සරණයි.